ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. රූපවාහිනී කලන මිතුරා, ඔබ වෙත සෙනෙහසින් තිළන කරන ඔබේ දෙසවනට අමා සදහම් සිසිලස රැගෙනෙන අසිරිමත් දම්සක සදහම් ධර්මදේශනාමේ වැඩසටහන සමගිනුයි පින්වත් ඔබ අද දවසේදීත් මෙලෙසින් සජීවීව එකතු වෙන්නේ. ඉතින් අද දවසේදීත් අපි සූදානම් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අසිරිමත් දම්සක ධර්මදේශනාමේ වැඩසටහන හරහා ඔබ වෙත තිළන කරන්නට භාග්‍යතුන් වහන්සේ දේශනා කර තියෙනවා. යම් කෙනෙක් සිය දහසක් වූ සේනාව සමග සටන් කර යුදයකින් ජයග්‍රහණය ලැබුවත් ඒටත් වඩා වැදගත් වෙනවා, වටිනා වෙනවා තමන් සමග ක්ලේශ යුද්ධයෙන් ජයග්‍රහණය කර ලබන්නා වූ ජයග්‍රහණය. කිසිවෙකුට ලෙහෙසියෙන් පහසුවෙන් ලැබිය නොහැකි වන්නා වූ උත්තම වූ ජයග්‍රහණය වන්නේ ඒ කෙලෙස් යුද්ධය හමාර කර ලබන්නා වූ ජයග්‍රහණයයි. භාග්‍යවත් මුනින්ද්‍රයන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය හරහා අපට නිරතුරුව කියා දෙන්නේ මේ කෙලෙස් යුද්ධයේ ජයග්‍රහණය කරා අප යා යුතු මාවත පිළිබඳවයි. ඉතින් අදත් සාකච්ඡා කරන්න සූදානම් ඔබ අප සැම වෙත. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ බෙදා දීම සඳහා අද දවසේදීත් අපගේ ගෞරවනීය ආරාධනීන් මෙදිරිට වැඩම කර සිටිනවා මහමෙවුනාව භාවනා සුභාසේ පින්වත් ස්වාමින් වහන්සේ. පින්වත් ස්වාමින් වහන්සේව මා නමස්කාර පූර්වක පිළිගන්නවා අදත් අසිරිමත් තම්සක ධර්මදේශනාමේ වෙනුවෙන්. ඉතින් ධර්මදේශනාව ආරම්භ කිරීමෙන් මත්තෙන් අපි දැන් සූදානම් වන්නේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ උදෙසා සුවඳ මල් පූජා කර ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේට දැහැත් පට්ටිය පූජා කිරීමටයි. බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ, බුද්ධාය නමෝ. ලක්වාසී ලෝවාසී ඔබ අප සැම කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අප වෙත දේශනා කරනමින් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි ගෞරවයෙන් ආයාචනා කර සිටිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීල අධිෂ්ඨාන කරගෙන කියන්න මා කිව්වහම මම සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැලකීම නම් සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැලකීම නම් සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැලකීම නම් සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම නම් සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ අහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා වාසනාවේවා සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනත සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනත සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනත සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනත සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ මේ ලෝකෙට ඉතාම කලාතුරකින් පහළ වෙච්ච බුදු කෙනෙක් දේශනා කරන්නට යෙදුණු ධර්මය අහන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළවීම හැමදා සිද්ධ වෙන එකක්ද කලාතුරකින් වෙන එකක්ද? කලාතුරකින් වෙන එකක්. අපිට හිතෙනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙලා දේශනා කරපු දහම හැමදා අහනකොට මේක නම් ඔය කියන තරම් කලාතුරකින් එකක් නෙවෙයි, මේ අපි හැමදා බණ අහන්නේ කියලා. ඒත් සංසාරේ ආපු කාලෙත් එක්ක බලනකොට ඒ කල්ප ගාන ඇතුලේ පහළ වෙච්ච බුදුවරු ගැන බලනකොට බුදුවරු නැතුව තිබ්බ කාල තරම් මහා දීර්ඝ කාල තිබුණා. බුදුවරු හිටියේ පුංචි කාලෙකට. සමහර කාල තිබුණා එක බුදු කෙනෙක් පිරිනිවන් පාලා අනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්න කල්පවලින් කෝටි ගණන් ගිහිල්ලා තිබ්බ කාල. දැන් මේ කල්පෙට අපි කියනවා මහා භද්‍ර කල්පක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන කල්පයක්. ඒකෙන් හතර නමක් දැනටමත් පහළ වෙලා පිරිනිවන් පෑවා. ඊට තව එක නමක් පහළ වෙන්න ඉන්නවා. ඒ නිසා කියනවා වාසනාවන්ත කල්පය භද්‍ර කල්පය කියලා. හැබැයි ඒ භද්‍ර කල්පය ලැබෙන්න ඉස්සරලා කල්ප 30ක් මේ ලෝකේ බුදුවරු හිටියේ නැහැ. ඒ කාලේ ඉස්සරවම හිටියා සිකි වෙසබූ කියලා බුදුරජාණන් දෙනමක් කල්ප 30කට ඉස්සර. ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්න ඉස්සරලා කල්ප 60ක් ලෝකෙ බුදුරු හිටියේ නැහැ. එතකොට කල්ප 91කටම බුදුරජාණන් වහන්සේලා හත් නමයි පහළ වෙලා තියෙන්නේ. ඒ වගේම තව ඈතට හොයාගෙන යනකොට අපි අහලා තියෙන 28ක් බුදුරජාණන් වහන්සේලා අතර දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මීට බුදුරජාණන් වහන්සේලා 26 නමක් වෙන තැනට. ආපස්සට බැලුවොත් 26 වෙනි බුදුරජාණන්සේගේ තැනට. එතකොට උන්වහන්සේ ලෝකෙ පහළ වෙලා අද වෙනකොට අසංකේය කල්ප ලක්ෂ 4ක්. ඒ කියන්නේ කල්පයයි 2යි 3යි කියලා ගණනලා කල්ප ගණනලා ඉවර කරන්න බැරි දවසක් එනවා. ආන් එහෙම එකකට කියනවා කල්ප ගණින්න බැරි ප්‍රමාණයක් අසංකේය කල්පයක් කියලා. ඒ වගේත් කල්ප ලක්ෂ 4ක් ගිහිල්ලා තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේලා 28ක් මේ ලෝකේ පහළ වෙලා තියෙන්නේ. 26 නමක්. එහෙනම් බුදු කෙනෙක් පහළ වෙන එක දුර්ලභයිද? හැමදා සිදුවෙන එකක් නෑ. දුර්ලභම දෙයක්. එතකොට මේ බුද්ධ ශාසනයක් අපිට ලැබෙන්න අපි බුද්ධ ශාසනයක ශ්‍රාවකයෝ වෙන්න ඒ බුද්ධ ශාසනයක බණ අහන්න වාසනාවන්ත වෙලා ඉපදුනාද නැද්ද? වාසනාවන්ත වෙලා ඉපදුනා. එතකොට මේ වාසනාව දවසින් දවස මොහොතෙන් මොහොත දැන් ඉවර වේගන යනවද නැද්ද? ඉවර වේගන යනවා. දැන් මේක ඉවර වුණොත් ආයේ බුද්ධ ශාසනයක් අපිට හම්බෙයිද නැද්ද කියලා විශ්වාසයක් තියන්න නම් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙලාම මැරෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ආයේ මේ බුද්ධ ශාසනය හම්බෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඵල නොලැබුවොත් ආයේ මෛත්‍රී බුද්ධ ශාසනයේ ලබනකම් මහා කාලයක් දුක් විඳින්න වෙනවද නැද්ද? ඉපදෙන මැරෙන සසරේ දුක් විඳින්න වෙනවා. අද වගේම ඒ බුද්ධ ශාසනයත් අහිමි වුණොත් එදායින් පස්සේ බුදුවරු ලෝකේ කොච්චර පහළ වෙනවද කවදා පහළ වෙනවද කියලා කොහේවත් සඳහනක් නැහැ. එහෙමනම් අපි සියලු දෙනාට පින්වත්නි අනතුරක් තියෙනවද නැද්ද? අනතුරක් තියෙනවා. මොකක්ද අනතුර? අනතුර තමයි මේ බුද්ධ ශාසනයේ මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණොත් නිවන් මගට පැමිණෙන්නට බැරි වුණොත් අපිට හිතා ගන්න බැරි දුක්ඛිත සසරකට අපිට වැටෙන්න වෙනවද නැද්ද? වැටෙන්න වෙනවා. එහෙමනම් රැකවරණයක් කියලා කියන්නේ මොකද්ද? අපි මොකක් හරි රැකවරණයක් හදා ගන්නවා නම් මොකද්ද අපි කරන්න ඕනේ? ගෞතම බුද්ධ ශාසනයේම නිවන් මගට පිළිපදින එහෙම නැත්නම් නිවන් ලබන යමක් කරන්න ඕනේ. මම අද අපි මේ පින්වතුන්ට කල්පනා කරේ කියලා දෙන්න ඉතාම ලස්සන සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ සැවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන දේ අපි හැමෝටම හරිම වැදගත්. බොහෝ දෙනා ඉන්නවා මේ කාලේ අනේ අපිට පින් නැහැනේ. අපි පින් කරලා මාදි. පින් කරපු අය නිවන් දකින්නවා අපි පින් කළේ නැහැ කී කී පසුතැවෙන පිරිසක් ඉන්නවද නැද්ද? අනිවාර්යයෙන්ම ඉන්නවනේ. මේ කාලේ වෙලාවක් නැහැ. පින් කරන්න විදිහක් නැහැ. අපි පින් කළේ නැහැ. එහෙම කියන පිරිසක් මේ සමාජයේම ඉන්නවා. මේ දේශනාව ඒ අයටත් හොඳ උත්තරයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ මහා වර්ගයේ පළවෙනි සූත්‍ර දේශනාව. දේශනාවේ නම සෝතානුදත සූත්‍රය. මොකද්ද දේශනාවේ නම? සෝතානුදත සූත්‍රය. තේරුම තමයි සවන් දීලා ධාරණය කර ගැනීම ගැන වදාළ දෙසුම. සවන් දීලා ධාරණය කර ගැනීම ගැන වදාළ දෙසුම. දැන් ඔබ නොඑක් නොඑක් දෙයට සවන් දෙනව නේද? නොයෙක් නොයෙක් දේට උදේනල රෑ වෙනකං රෑඉදල එලි වෙනකං සවන් දෙනවා. ඒවා අපි ධාරණය කරගන්නවද නැද්ද? ධාරණය කරගන්නවා. එතකොට අපි සින්දු අහනවා, කවි අහනවා, එක එක දේවල් අහනවා නේ, කේලං හිස් වචන ඌවත් අහනවනේ. ඔය ඔක්කොම මතක තියාගන්නවද නැද්ද? මතක තියාගන්න. හැබැයි අපි ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ යමක් අහලා මොනව ඇහුවොද්ද? සින්දු ඇහුවොද්ද? සින්දු අහලා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙනවද? නෑ. එහෙමනම් විරිඳු ඇහුවොත් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙයිද? ඒත් නෑ. බොරු කේලං ඇහුවොත්? ඒත් නෑ. එහෙනම් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ යම් කෙනෙක් ඇසීමෙන් මොනවා ඇහුවොත්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඇහුවොත් ඒ කෙනා මොකක් බවට පත්වෙනවද? ශ්‍රේෂ්ඨත්වයට පත්වෙනවා ඇසීමෙන්. එයා ඇසීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙනවා. මොකක්ද ඇසීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ? එහෙනම් අහන්න ඕනේදී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, බුදු කෙනෙක් වදාළ එක දහම් පදයක රහතන් වහන්සේලා 19කගේ ගුණ කැටි වෙලා තියෙනවා කියනවා. ඇයි? ඒ දහම් පදයකින් එච්චරට මිනිස්සෙයින්ට දෙවියන්ට සැප ගේන නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ එක දහම් පදයකින් කොච්චරක් රහතන් වහන්සේලාගේ ගුණ කැටි වෙලා තියෙනවද? රහතන් වහන්සේලා 19කගේ ගුණ කැටි වෙලා තියෙනවා. නානා හිස් වචන 1000ක් කියනවට වඩා, අහනවට වඩා එක සත්පුරුෂ වචනයක් කියන එක අහන එක මහා වටිනවා කියලා බුදුරජාණන් දේශනා කරනවා. එහෙනම් අද මේ පින්වතුන්ට අපි කියලා දෙන්නේ යමක් ඇහුම්කන් දීලා ඒක ධාරණය කර ගැනීම ගැන වදාළ දෙසුම. ඒ ධාරණය කරගත යුත්තේ මොනවද? ඇසිය යුත්තේ මොනවද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කොටස් 9කට බෙදලා දක්වනවා. ඒකට අපි කියනවා නවාංග ශාස්ත්‍රු ශාසනය. මොකද ඒකට කියන්නේ? නවාංග ශාස්ත්‍රු ශාසනය. අංග 9කින් යුතු බුදුරජාණන් වහන්සේගේ ශාසනය. දැන් සමහරු කියනවා භික්ෂුණී ශාසනය, භික්ෂු ශාසනය කියලා. එහෙම එකක් තියෙනවද? නෑ, තියෙන්නේ බුද්ධ ශාසනයක් විතරයි. එහෙනම් භික්ෂුණී ශාසනයක් නෑ, තියෙන්නේ මොකද්ද? භික්ෂුණී සංඝයා වැඩ ඉන්නවා. භික්ෂු ශාසනයක් නෑ, භික්ෂු සංඝයා වැඩ ඉන්නවා. තියෙන්නේ මොකද්ද? බුද්ධ ශාසනයක්, බුදු කෙනෙක්ගේ ශාසනයක් විතරයි. ආන්ගේ බුද්ධ ශාසනයක අන්තර්ගත වෙනවා බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය අංග 9ක් විදිහට. මොනවද ඒවට කියන්නේ? නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා. මේ අංග 9 තමයි පළවෙනි එක සුත්ත. ඒ කියන්නේ සූත්‍ර දේශනා. ඒ කියන්නේ සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර දේශනා. ඊළඟට ගෙය්‍ය. මොනවද කියන්නේ? ගෙය්‍ය. ගෙය්‍ය කියන්නේ මේ දැන් සාමාන්‍ය සූත්‍ර දේශනාවක එක දිගට සූත්‍ර දේශනාව තියෙනවා ඡේද විදිහට. ගෙය්‍ය කියලා කියන්නේ සූත්‍ර දේශනාවක් තියෙනවා, ඒ අතරේ ගාථාවකුත් තියෙනවා. සූත්‍ර දේශනාවයි ගාථාවයි. එහෙම එකකට කියනවා ගෙය්‍ය කියලා. ඊළඟට තුන්වෙනි අංගය තමයි වෙය්‍යාකරණ. මොනවද වෙය්‍යාකරණ? වෙය්‍යාකරණ කියන්නේ බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න අහනවා, බුදුරජාණන් වහන්සේම උත්තරේ දෙනවා. ඒකට කියනවා මොකද්ද? වෙය්‍යාකරණ කියලා. පින්වත් මහණෙනි, මෙන්න මෙහෙම දෙයක් ඔබ දන්නවද? එතකොට බුදුරජාණන් වහන්සේම උත්තරේ දෙනවා. ආන් ඒකට කියනවා වෙය්‍යාකරණ කියලා. ඊළඟට ගාථා. දැන් ඔබ දන්නවා ධම්මපදය. බුදුරජාණන් වහන්සේ මොකක් හරි සිද්ධියක් අරමුණු කරගෙන ගාථාවක් කියනවා. ඒ ගාථාවලට අපි දැකලා තියෙනවා ධම්මපදයේ හොඳම උදාහරණයක්. ගාථා 400 ගණනක් තියෙනවා. ඒ ගාථාවට පසුබිම් කතාවකුත් තියෙනවා. ආන් ඒවට කියනවා මොනවද? ගාථා කියලා. ඊළඟට තියෙනවා උදාන. මොනවද උදාන කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවල ප්‍රකාශ කරන ලද මහා ශ්‍රේෂ්ඨ ප්‍රකාශන. ඒවට කියනවා උදාන කියලා. මොනවද ඒවට කියන්නේ? උදාන කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙච්ච වෙලේ ඉඳලා පිරිනිවන් පාන දවස දක්වා අනන්ත ප්‍රමාණයක් උදාන, බොහෝ ප්‍රමාණයක් උදාන ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා අඩංගු කොටසට කියනවා මොකද්ද? උදාන කියලා. ඊළඟට තියෙනවා ඉති උත්තක. මොනවද ඒවට කියන්නේ? ඉති උත්තක. ඉති උත්තක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරනවා. ඒ දේශනාවම පස්සේ බුදුරජාණන්සේ ගාථා විදිහටත් කියනවා. දේශනාවක් කරනවා, ඒකම බුදුරජාණන් වහන්සේ පස්සේ ගාථාවක් විදිහටත් කියනවා, ගාථා වශයෙන්. දැන් ඔබ දැකලා ඇති ලෝකාවබෝධ සූත්‍රය. ඒකේ බුදුරජාණන් ඉස්සරවම ලෝකාවබෝධ සූත්‍රයේ දේශනාව කරනවා, සූත්‍රයක් විදිහට. කරලා ඊට පස්සේ ඒකම ගාථාවලිනුත් දේශනා කරනවා. ඒකට කියනවා මොනවා කියලාද? ඉති උත්තක කියලා. ඊළඟට තමයි ජාතක. දැන් අපි දන්න තරමට තියෙන්නේ 550යි. ඒ බුදුරජාණන් වහන්සේගේ මුළු අර විවරණ ලැබපු දවස් ඉඳලා ලැබිච්ච ජීවිත ගාන නෙවෙයි, 550ක් නෙවෙයි බුදුරජාණන්සේ බෝසතාණන් වහන්සේ ඉදිරි ඉපදුන ජීවිත ගාන. බුදුරජාණන් වහන්සේ අවශ්‍ය විදිහට සඳහන් කළේ 550යි. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට පෙර ජීවිතයේ තමන් වහන්සේගේ බෝසතාණන් වහන්සේ කෙනෙක් විදිහට ගත කළ ආකාරය ගැන කියපු දේශනාවලට කියනවා ජාතක කියලා. ඊළඟට තියෙනවා අද්භූත ධම්ම. මොනවද තියෙන්නේ? අද්භූත ධම්ම. මේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් අද්භූත කාරණා ගැන සඳහන් වෙච්ච දේශනා තියෙනවා. ඒවට කියනවා මොනවද? අද්භූත ධම්ම. ආන් එහෙම ඒවා අනන්ත ප්‍රමාණ ප්‍රමාණයක්, බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තියෙනවා දේශනාවක් නවවෙනි අංගයේ වේදල්ල. මොකද්ද කියන්නේ නවවෙනි අංගයට? වේදල්ල. වේදල්ල කියන්නේ කවුරු හරි කෙනෙක් ප්‍රශ්න අහනවා, බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. දැන් ආලවක සූත්‍රයේ ආලවක ප්‍රශ්න අහනවා, බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ආලවක ප්‍රශ්න අහනවා, බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඒවා මොනවද? වේදල්ල ගණයට වැටෙනවා. කෙනෙක් අහනකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. දැන් ඉස්සරලා වෙය්‍යාකරණේ මොකද්ද උනේ? බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න අහලා බුදුරජාණන් වහන්සේම උත්තරේ දුන්නා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍රයේදි දේශනා කරනවා මෙන්න මෙහෙම. මහණෙනි, සවන් දීලා වචනෙන් පුරුදු කරලා මනසින් විමසලා නුවණින් අවබෝධ කරගන්නා ලද ධර්මයන්ගේ ආනිසංස සතරක් කැමැතිය විය යුත්තේය. මහණෙනි, කවුරු හරි භික්ෂුවක් භික්ෂුණියක්, එහෙම නැත්නම් උපාසකෙක් උපාසිකාවක් මොකක් වෙන්න ඕනද? මෙන්න මේ ආනිසංස හතරට කැමති වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අකමැති වුණත් ලැබෙනවා. මේ ආනිසංස හතරට කැමති වෙන්න ඕනේ මොනවද? සවන් දීලා මනසින් දරාගෙන ඒක වචනේ පුරුදු කරලා මනසින් විමසලා නුවණින් අවබෝධ කරගන්න ලද ධර්මයක් තියෙනවද? ආන් ඒ ධර්මයේ නිසා ලැබෙන ආනිසංස හතරක් ඒ පුරුදු කරපු කෙනා, ඒ සවන් දීපු කෙනා කැමති වෙන්න ඕනේ. එහෙනම් දැන් මේ පින්වතුන් ධර්මය අහනවා. බුදුරජාණන්සේගේ දේශනා, බුද්ධ වචනේ අහනවා. එහෙනම් මේ පින්වතුන් මේ ධර්මය අහනවා නම් දැන් මේ පින්වතුන් ගැන නෙමෙයිද මේ කියන්නේ? මෙන්න මේ ධර්මය අහන කෙනා මෙන්න මේ ආනිසංස හතර කැමති වෙන්න ඕනේ. හැබැයි ඇහුව පළියට බෑ. මොකද්ද වෙන්නේ? ඉස්සරෝම සවන් දෙන්න ඕනේ. ඊට පස්සේ දරා ගන්න ඕනේ. ඒ කියන්නේ මතකේ තියාගන්නත් ඕනේ. ඊළඟ වචනෙන් පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ අද ඇහුවා එතනින් ඉවර කරන්න බෑ. ඒ අහපු බණ, අහපු ධර්මය වචනෙන් පුරුදු කරන්න ඕනේ. ඇයි වචනෙන් පුරුදු කරන්නේ? අමතක නොවෙන්න. අර අපි හාලා තියෙන සුතා, ඒ කියන්නේ අහනවා. දතා, මතකේ තියාගන්නවා, ධාරණය කරගන්නවා. වචතා පරිචිතා වචනයෙන් පුරුදු කරනවා. එහෙනම් ඉස්සරුවම බණ අහන්න ඕනේ, ඒ බණ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අමතක වෙනවට ඒ බණ වචනයෙන් පුරුදු කරන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න ක්‍රම හොයන කට්ටියන්ට උත්තරේ මොකද්ද? මතක නෑ කියන. මතක තියාගන්න එහෙනම් බුදුරජාණන්සේ වදාළ දේ මොකද්ද? අහන්න ඕනේ හොඳට. අහලා ඒක මතක තියාගන්න ඕනේ. අමතක වෙන්න ඉස්සරලා ආයේ වචනෙන් ඒක පුරුදු කරන්න ඕනේ. වචනෙන් පුරුදු කරලා නැවතිලා හරියන්නේ නැහැ. ඒක මනසින් විමසන්න ඕනේ. එතකොට ඇස අනිත්‍යයි, ආයේ නම් මේ වයසට යනවා කියන්නේ ඒක වෙන්නේ. මේ ඇස් පේන්නේ නැතුව යන්නේ. එහෙනම් මේකට වෙන්නේ ඇස අනිත්‍යයි. අර මනසින් තනියම විමසනවා. අනිත්‍යයි කියන්නේ මේකට, දුකයි කියන්නේ මේකට, අනාත්මයි කියන්නේ මේකට කියලා අයියා ඉන්න ගමන් අර අහපු දහම් කාරණේ නුවණින් විමසනවා, මනසින් විමසනවා. ඒ මනසින් විමසන දහම් කාරණේ එයා මොකද කරන්නේ? නුවණින් අවබෝධ කරගන්නවා. ඔනේ අහලා තියෙනවා හේතුවක් නිසා හටගත්තු දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා. හේතුවක් නිසා හටගත්තු දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා. ඔන්න කෙනෙක්ට හොඳ ලස්සන රූපයක් ලබන්න පිනක් තියෙනවා. කාට හරි ලස්සන රූපයක් ලබන්න පිනක් තියෙනවා. අපි ඒ රූපයට නැතුව ගියොත් ඒකේ තේරුම මොකන්ද? ඒ ලස්සන රූපය ලබන්න යම් හේතුවක් වෙච්ච පිනක් තිබුණද ඒ පින ඉවර වුණා, අනිත්‍ය වුණා, නැති වෙලා ගියා. එහෙනම් ඇස හේතුවක් නිසා හටගත්තා. හේතුව නැති වෙනකොටම නැති වෙනවා. මෙයා නුවණින් අවබෝධ කරනවා. කන හේතුවක් නිසා හටගත්තා. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ හේතුඵල ධර්ම මේකනේ කියලා එයා නුවණින් ටික ටික මොකද කරන්නේ? අවබෝධ කරගන්නවා. ඕන් ඔය දේ කරන කෙනා මෙන්න මේ ආනිසංස කැමති වෙන්න ඕනේ. එහෙනම් බණ අහන කෙනාද මේ හා ඔක්කොම කරන කෙනාද? මේ ඔක්කොම ටික කරන කෙනා. එහෙනම් මොනවද කරන්න ඕනේ? ධර්මය අහන්න ඕනේ. ඒ ධර්මයේ මතක තියාගන්න ඕනේ. මතක තියාගත්තු ධර්මය අමතක වෙනවට ආයේ වචනෙන් පුරුදු කරන්න ඕනේ. වචනෙන් පුරුදු කරපු දේ මනසින් විමසන්න ඕනේ. මනසින් විමසන දේ නුවණින් අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් දැන් අපි හිතමු ඔන්න කට්ටිය කියනවා අප්පා මේ ලෝකේ අනිත්‍යයි, මේවා දුකයි, අපිට ඕන විදිහට පවත්න්න බෑ කියලා කියනවද නැද්ද ඔබ? කියනවා නේද? දැන් ඔන්න මලගයක් වෙන්න ඕනේ නුවණින් විමසන හැටි බලන්න. නේද? කොහොමද විමසන්නේ? යන්න නම් එපා, දාලා යන්න නම් එපා, යනවා නම් අප්පෝ නුවණින් විමසනවා. දැන් ඔබ අහලා තියෙනද මලගයක පින්වත්නි මේ හේතු නිසා හටගත් අපේ තාත්තා හේතු නැතුන නිසා දැන් නැති වෙලා අනිත් වෙලා ගිහිල්ලා මේක දුකට කාරණයක්. මේක තමයි මම මගේ කියලා පවත්වන්න බැරි අනාත්ම ධමක ඇති. එහෙම කියලා අහලා තියෙනවද? නෑ, නුවණින් විමසන්නේ. මොකද කරන්නේ? අර බණ ඇහුවා. මතකත් තියෙනවා මහා ලොකුවට පුරාජේරුවට මොකද කළේ? කටපාඩමිනුත් කිව්වා. ඒත් වෙන්න ඕනේ තමන්ට දෙයක් බලන්න අහපු බණ තමා තුළ තියෙනවද කියලා බලන්න. එතකොට කියන්නේ ඒ වුණාට අනිත්‍යයි කිව්වට ඉතින් අපේ තාත් එහෙම තමයි යඬන්නේ කට්ටේ. නේද? එහෙනම් ඒකේ තේරුම මොකද්ද? අන්න නුවණින් මෙයා ඒක අවබෝධ කරන්නේ නැහැ. නේද? නුවණින් අවබෝධ කරන්නේ නැහැ. එහෙමනම් එහෙම වුණොත් මේ කියන ආනිසංස හතර හම්බෙනවද? නෑ. එහෙනම් මොනවද ආනිසංස හතර ලැබෙන්නේ කරන්න වෙන්නේ? බාන එහෙනම් බුදුරජාණන්සේගේ ධර්මය අහන්න ඕනේ. වෙන වෙනම අහුවට හරියන්නේ නැහැ. බුදුරජාණන්සේගේ ධර්මයම අහන්න ඕනේ. එහෙනම් අහන්න ඕනේ කාලීන බණද අකාලික බණද? ඈ? කාලීන බණ අහලා හරියන්නේ නැහැ. මොකද ඒක බුදුරජාණන්සේගේ එකක් නෙමෙයි. බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ගුණය අකාලික ගුණයක්. ඒ කියන්නේ ඕනෑම කාලයකට ගැලපෙන එකක්. අදට විතරක් ගැන බලහරි කියලා හරියන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම අහන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. ඒක වචනෙන් පුරුදු කරන්න ඕනේ. ඒ දහම මනසින් විමසන්න ඕනේ. ඒ දහම මනසින් විමසලා නුවණින් අවබෝධ කරන්නත් ඕනේ. ආන් ඒ කෙනා මෙන්න මේ ආනිසංස හතර කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහණෙනි, භික්ෂුව දැන් මෙතනදී භික්ෂුව කියලා කිව්වම ආයෙනම් මේක බහාමුදුරන්ට විතරක්ද නෑ, ඉස්සරහාම ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිසායි භික්ෂුව කියලා කියන්නේ. අනික් කෙනත් කළොත් මේකමයි වෙන්නේ. පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මය හදාරනවා. මොකද කරන්නේ? ධර්මය හදාරනවා. ඒ මොනවද ධර්මය කියලා කියන්නේ? අන්න අර කියපු නවාංග ශාස්ත්‍රෝ ශාසනය, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අභූත ධම්ම, වේදල්ල කියන මෙන්න මේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය මේ විදිහට හදාරනවා. හදාරලා ඔහු විසින් මේ ධර්මය කණින් අහනවා. මේ ධර්මය කණින් අසනවා. අසල මොකද කරන්නේ? දරා ගන්නවා, මතකේ තියා ගන්නවා, වචනෙන් පුරුදු කර ගන්නවා. එයා ඒක සිතින් විමසනවා. සිතින් විමසලා මෙයා මේ ධර්මයේ නුවණින් අවබෝධ කරනවා. අවබෝධ කරගෙන ඉන්න මේ කෙනා සිහිමුලා වෙලා මැරෙනවා. ඒ කියන්නේ මානස ප්‍රකෘති තත්වයේ නැතුව සිහිය නැති වෙලා සිහිමුලා වෙලා මැරෙනවා. එහෙනම් මෙයා මැරෙන්නේ සිහිය ඇතුව නෙවෙයි නේද? එතකොට හැබැයි මෛත්‍රී භාවනාව කරපු කෙනෙක්ට මොකද වෙන්නේ? මෛත්‍රී භාවනාව ධ්‍යාන මට්ටමට දියුණු කරපු කෙනෙක් නම් එයා මැරෙනකොට සිහිමුලාවටපත් වෙන්නේ නැහැ කියලා මෙත්තානිසංස සූත්‍රයේ තියෙනවා. එහෙනම් මේ කියන විදිහට මෙයා මෛත්‍රිය වඩන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මෛත්‍රිය වැඩුවා නම් සිහිමුලා වෙන්නේ නැහනේ. කවුරු හරි කෙනෙක් ඔය කියන විදිහට ධර්මය අහලා මතක තියාගෙන නුවණින් අවබෝධ කරගත්තා. හැබැයි මෙයා මැරෙනව කොහොමද? සිහිමුලා වෙලා. කොහොමද මැරෙන්නේ? සිහිමුලා වෙලා. සිහිමුලා වෙලා මැරිච්ච මෙයා උපදිනවා කොහෙද? දෙව්ලොව. එහෙනම් සිහිමුලා වෙච්ච අය අපාය යනවම නෙවෙයි. මෙයා ඉපදින්නේ කොහෙද? දෙව්ලොව. මොකද්ද කාරණේ දෙව්ලොව උපදින්න? කාරණේ තමයි ධර්මය අහපු එක. ධර්මය මතක තියාගත්ත එක. ඒක වචනෙන් පුරුදු කරපු එක. ඒක මනසින් විමසපු එක. ඒක නුවණින් අවබෝධ කරපු එක. ඒ කරපු කෙනා, ඒ කියන්නේ සිහිමුලා වෙලා මැරෙනවා කියන්නේ සෝතාපන්න වෙලාවත් නැතුව මැරෙනවා. හැබැයි මැරුණට මෙයා උපදින්නේ කොහෙද? දෙව්ලොව. කොහෙද උපදින්නේ? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ ඉපදෙන මෙයා සැපසේ වාසය කරනවා. කොහොමද වාසය කරන්නේ? සැපසේ වාසය කරනවා. සැපසේ වාසය කරගෙන ඉන්නකොට ඔන්න යාට වැටෙන්න ගන්නවා අහපු බන්. කවුරුත් කියන්නේ නැහැ. තනියම වැටෙනවා. ඇත්තට මේව බලාගෙන ගියාම අනිත්‍ය වෙලා යනවානේ. දුකට ආයි තියෙන්නේ. මම මගේ කියලා පවත්තන්න බෑනේ. වෙනස් වෙනවානේ. මෙයාට තනියම තේරෙන්න ගන්නවා අර අහපු බන. පරණේව මතක් වෙනවා. ඒ තමන්ගේ ජීවිතයේ සිද්ධිත් එක මෙයාට මතක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාටම දහම් පද වැටෙන්න ගන්නවා. මහණෙනි, මෙයාට තියෙන විශේෂය තමයි සිහිය උපදින්නේ හිමින් සැරේ. සැනින් සිහිය උපදින්නේ නැ, ටික ටික ටික ටික සිහිය උපදිනවා. හිමින් සැරේ සිහිය උපදිනවා. නමුත් සිහිය යම් මොහොතක උපදිනවද, ආන්ගේ ඉපදුන වහාම විශේෂ අවබෝධයක් කරා මෙයා යනවා කියලා. ටික ටික තමයි සිහිය උපදින්නේ. හැබැයි සිහිය ඉපදුන ගමන් මොකද වෙන්නේ? එසැනින් මෙයා විශේෂ අවබෝධයක් කරා යනවා. මොනවද විශේෂ අවබෝධය? සෝතාපන්න බව, සකර්දාගාමී බව, අනාගාමී බව, අරහත් බව. විශේෂ අවබෝධයක් කරා යනවා. එහෙනම් සිහි විකල් වෙලා මැරෙන්නේ උපදින්නේ දිව්‍ය ලෝකේ. කවුරුත් උදව් කරන්නේ නැතුව මෙයා තනියම අර තමන් අහපු බණ සිහි කරනවා. තමන්ට සිහියට එනවා. සිහියට එන්නේ වේගෙන්ද හිමින්ද? වැටෙන්නේ වේගෙන්ද හිමින්ද? හිමින් සැරේ වැටෙනවා. හැබැයි යම් මොහොතක මේ අහපු ධර්මය වැටෙනවද, සිහිය උපදිනවද, උපදින සැනින් මොකද වෙන්නේ? ආ විශේෂ අවබෝධයකට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කණින් අහලා මනසින් දරාගෙන සිතින් දරාගෙන වචනයෙන් පුරුදු කරපු. ඒවගේම මනසින් විමසපු. නුවනින් අවබෝධ කරගත්ත ධර්මයේ පළමුවානි සංසේ මේක කියනවා. එනම් ධර්මය අහපු එකේ වටිනාකම් මොකක්ද? ධර්මයේ වචනෙන් මතක තියාගත්ත එකේ වටිනාකම, සිතින් විමසපු එකේ වටිනාකම, ඊළඟට නුවණින් අවබෝධ කරගත්ත එකේ වටිනාකම මොකද්ද? සිහිවිකල් වෙලා මලත් දෙව්ලොව උපදිනවා. දෙව්ලොව උපදින කෙනත් තනියම දහම් කාරණා සිහි කරන්න පටන් ගන්නවා, විමසන්න පටන් ගන්නවා. විමසනකොට ටික ටික සිහිය උපදිලා, සිහිය උපදිනකොටම එයා මොකද වෙන්නේ? විශේෂ අවබෝධයක් කරා යනවා. එහෙනම් පිම්මදි කී කියා ඉඳලා හරියනවද? ඉඳලා හරියන්නේ නැහැ. බණ ඇහුවානම්, ඒවා පාඩම් කොලානම්, ධාරණය කරගත්තානම්, ඔහි ඉන්න ගමන් හිත හිත හිටියානම් ඒ බණ ගැන, ඊළඟට නුවණින් අවබෝධ කරන්න උත්සාහ කළානම්, අපි ඉතින් තාම පිම්මදි ඉතින් සංසාරේ ගිහිල්ලා බැරිය කියලා කියන අයට හොඳ උත්තරයක්ද නැද්ද? බුදුරජාණන්සේ ලස්සන උත්තරයක් දීලා තියෙනවා. ආයි හැරෙන්නවත් වෙන්නේ නැහැ. උත්තර නැහැ නේද ඊයට දැන්? උත්තර දෙන්න විදිහක්ම නැහැ. පිම්මදි පිම්මදි කිය කිය ඉඳලා හරියන්නේ නැහැ. බණ අහන්නයි තියෙන්නේ. එතකොට දෙව්ලොව හරි උපදිලා, එහෙදි හරි අවබෝධය කරා යනවා. බුදුරජාණන්සේ කියනවා මේක තමයි බණ අහන කෙනා, ඒව පුරුදු කරන කෙනා කැමති වෙන්න ඕනේ පළවෙනි ආනිසංසය. එන ඔබ කැමති වෙන්න ඕනේද නැද්ද මේවා? කැමති වෙන්න ඕනේ. එහෙනම් බණ අහන කෙනා සිහිවිකල් වුණා දිවලෝ දෙව්ලොව යනවද නැද්ද? යනවා. එහෙ ගිහිලා තනියම අවබෝධ කරනවද නැද්ද ඒදී? අවබෝධ කරනවා. දෙවිනියට බුදුරණන් දේශනා කරනවා, මහණෙනි භික්ෂුව ධර්මය හදාරනවා කියනවා. මොනවද ධර්මේ? අර කියපු නවාංග ශාස්ත්‍රු ශාසනය හොඳට හදාරනවා කියනවා. මෙයා මේ ධර්මය කණින් අහලා, මනසින් සිතින් මතකෙ තියාගෙන, ධාරණය කරගෙන, වචනෙන් පුරුදු කරලා, සිතින් විමසලා, මනසින් විමසලා, නුවණින් අවබෝධ කරගන්නවා කියනවා. අවබෝධ කරගත්තු මෙයා මොකද වෙන්නේ? මැරෙනවා. මැරෙන්නේ කොහමද? සිහි මුලාවටම පත් වෙනවා. සිහියක් පතන්නේ නැතුව මැරෙනවා. සිහි මුලා වෙලාව පත් වෙලා මැරෙනවා. මැරෙන මෙයා උපදින්නේ කොහෙද? එයා උපදින්නේ දිව්‍ය ලෝකේ. ආන්ගේ දෙව්ලෝ උපදින කෙනා ඔන්න ඉතින් ඉන්නවා. මෙයාට තනියම අරව මතක් වෙන්නේ නෑ. දහම්පද තනියම වැටෙන්නේ නෑ. අනිත්‍ය බව පෙවුනට පේන්නේ නෑ, තේරෙන්නේ නෑ. මේ ජීවිතයේ යථාර්ථය දැකෙන්න තියෙනවා. හැබැයි යාට තනියම වැටෙන්නේ නෑ කියනවා. හැබැයි 이르දිමත් චිත්ත වශීපාප්ත භික්ෂුවක් දෙවි පිරිසට බණ කියනවා කියනවා. එහෙනම් සුධර්මා දිව්‍ය සභාවේ 이르දියෙන් වඩින මහරහතන් වහන්සේ කෙනෙක් භික්ෂුවක් දිව්‍ය පිරිසට බණ කියනවා. එවිට මෙයා බණ අහගෙන ඉන්නකොට හිතෙනවා කියනවා, මං පෙරාත්ම භාවයක යම් බුද්ධ ශාසනයක බඹසර හැසුරුණාද, මේ ඒ ධර්ම විනය නේද කියලා ඔන්න යාට සිහියට එනවා කියනවා. දෙවි කෙනෙක් ඇවිල්ලා බණ කියනකොට එයාට සිහියට එනවා කියනවා, ආ එහෙනම් මේ අර මම පෙර බුද්ධ ශාසනයක බඹසර වාසය කරනකොට, නිවන් මාගේ හැසිරෙනකොට අහපු ධර්මය අහපු විනය නේද කියලා සිහියට එනවා කියනවා. මොකද වෙන්නේ? ආන් එතකොට මෙයාගේ සිහිය ටික ටික උපදින්න පටන් ගන්නවා කියනවා. ටික ටික සිහිය උපදිනකොට මොකද වෙනවා කියන්නේ? එක වෙලාවක් එනවා මෙයාගේ සිහිය නිවැරදිවම උපදින. ආන් ඒ හරියටම සිහිය උපදින වෙලාවට මොකද වෙනවා කියන්නේ? සිහිය උපන් ගමන් එයා විශේෂ අවබෝධයක් කරා යනවා කියනවා. ඒ තමයි බණ අහන, ඒ බණ මතක තියාගන්න, වචනෙන් පුරුදු කරන, සිතින් විමසන, නුවණින් අවබෝධ කරන යම් ශ්‍රාවකෙක් ඉන්නවද, එයා කැමති වෙන්න ඕනේ දෙවෙනි ආනිසංසය. එහෙනම් නිවන් දකින්න බණ අහන්න ඕනද නැද්ද? ධර්මය අහන්නම ඕනේ. ඇහුවට මදි. මොකක් කරන්න ඕනේ? මතක තියාගන්න ඕනේ. මතක තියාගත්තත් මදි. ඒක අමතක වෙනවනේ. වචනෙන් පුරුදු කරන්න ඕනේ. වචනෙන් පුරුදු කරගෙන කටපාඩම් කරගෙන තිබ්බ කියලා වැඩක් නැහැ. විභාග පාස් වෙන්න බෑ. වැඩක් නැහැ ඒවා පාස් වුණා කියලා. මොකද්ද කරන්න ඕනේ? ඒවා සිතින් විමසන්න ඕනෑ ඒවිතරක් මදී මොකක්ද කරන්න වෙන්නේ නුවනින් අවබෝධ කරන්න ඕනෑ නේද ආංගේ කෙනා දැන් පළවෙනි ආනිසංසය තමයි සිහිවිකල්ලා මැරුණාම දෙව්ලොව ගිහිල්ලා තනියම අවබෝධ කරගන්නවා තනියම වටහා ගන්නවා පෙර ජීවිතයේ අවබෝධ කරපු ධර්මය දෙවෙනි ආනිසංසය මොකද්ද දෙවෙනියට කැමති වෙන්න ඕනේ එක මොකද්ද එයාට තනියම වටහා ගන්න බෑ හැබැයි චිත්ත වශී ප්‍රාප්ත 이르දිමත් ස්වාමීන් වහන්සේ කෙනෙක් භික්ෂුවක් දෙව්ලොවට වැඩම කරලා දිව්‍ය පිරිසට බණ කියනවා අපි අහලා තියෙනවානේ සුධර්මා දිව්‍ය සභාවේ බණ දේශනා කරනවා කියලා ආන්ගේ ධර්මයේ දේශනා කරනකොට මෙයාට ටික ටික සිහිය උපදිනවා කියනවා මේ මං අර බුද්ධ ශාසනේ බමසර වාසය කරනකොට අහපු ධර්මයේ නේද අහපු විනය නේද කියලා සිහියට එනවා කියනවා ටික ටික සිහිය උපදිලා මෙයාට සිහිය හරියටම උපදිනකොට පිහිටනකොට විශේෂ අවබෝධයක් කරා යනවා කියනවා ඒක හරියට මේ වගේ කියනවා ඔන්න බෙරහඬ අඳුර ගන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා කියනවා බෙරයක් ගහපුවම මේ බෙරහඬ කියලා අඳුර ගන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා කියනවා එයා දීර්ඝ මාර්ගයකට පැමිණෙනවා කියනවා ගමනක් යන්නේ එතකොට එයාට ඇහෙනවා කියනවා බෙරහඬක් එතකොට එයා දන්නවා කියනවා මේක බෙරහඬක්ද බෙරහඬක් නෙවෙයිද කියලා ඇහෙන හඬ මේක බෙරහඬක්ද බෙරහඬක් නෙවෙයිද කියලා මෙයාට ඇහෙනවා කියනවා. එයා සැකයක් නැතුව විමතියක් නැතුව එයා ඒකාන්තයෙන්ම මේක බෙරහඬක්මයි කියලා නිශ්චයකට පැමිණෙනවා කියනවා. ඇයි එයා හොඳට බෙරහඬ අඳුරනවා. බෙරහඬ එයාට හොඳටම පුරුදුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේමයි සූත්‍රය නේද? ගෙය්‍ය වෙය්‍යාකරණ ඒ වගේම උදාන ගාථා ඉති උත්තක අභූත ධම්ම ජාතක වේදල් මේ මේවා කියන නවාංග ශාස්ත්‍ර ශාසනය හොඳට සවන් දීලා මතකේ තියාගෙන වචනෙන් පුරුදු කරලා මනසින් විමසන නුවණින් අවබෝධ කරන කෙනා මොකද කරනවා කියන්නේ සිහි මුලාවටපත් වෙලා මලත් එයා උපදින්නේ දෙව්ලොව දෙව්ලොව උපදිනකොට අර බෙරහඬ හුරුයි වගේ මොකද වෙනවා කියන්නේ ඒ දෙව්ලොවට වඩින මහරහතන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරනකොට අර මේක බෙරහඬක් නෙවෙයි කියලා නිශ්චයකට එන මිනිස්සයා වගේ මේ දිව්‍ය පුත්‍රයා මොකද කරනවා කියන්නේ මේ මං පුරුදු කරපු ඒ බුද්ධ ශාසනේ ධම නේද මේ ඒ විනය නේද කියලා නිශ්චයකට පැමිණෙනවා කියනවා ටික ටික අවබෝධ කරන මේ කෙනා එක පාරම සිහියට පැමුණුන සැනින් විශේෂ අවබෝධයක් කරා යනවා කියනවා. ඒක තමයි බණ අහන කෙනෙක් කැමති වෙන්න ඕන දෙවෙනි ආනිසංසය. රහතන් වහන්සේ කෙනෙක් හරි ඇවිල්ලා බණ කියනකොට අවබෝධ වෙනවා කියනවා. තුන්වෙනි ආනිසංසය මොකද්ද? අර වගේම ධර්මය අහලා මතක තියාගෙන පුරුදු කරන මේ කෙනා මොකක් වෙනවා කියනවා. මැරිලා දෙව්ලොව උපදිනවා කියනවා. දෙව්ලොව ඉපදුනහම මෙයා දැන් තනියම මෙයාට දහම් පද වැටහෙන්නේ නෑ කියනවා. මුකුත්ම වැටහෙන්නේ නෑ තනියම. ඒ වගේම මෙයාට 이르දිමත් භික්ෂුවකගේ බණ අහන්න ලැබෙන්නේ නෑ කියනවා. 이르දිමත් භික්ෂුවකගේ බණ අහන්න ලැබෙන්නේ නෑ කියනවා. හැබැයි දිව්‍ය ලෝකෙට ඇවිත් දෙවිවරු මාර්ගඵලලාභී ඒ වගේම දිව්‍ය පුත්‍රයෝ මොකද කරනවා කියන්නේ ධර්මයේ දේශනා කරනවා කියනවා. දිව්‍ය පුත්‍රයෝ මොකද කරනවා කියන්නේ ධර්මයේ දේශනා කරනවා කියලා කියනවා. ආන්ගේ දිව්‍ය පුත්‍රයෝ අපි අහලා තියෙනවනේ දැන් සුධර්මා දිව්‍ය සභාවට ගටිකාර බ්‍රහ්මරාජයාලා සනං කුමාර බ්‍රහ්මරාජෝ සහම්පති බ්‍රහ්මරාජෝ ඇවිල්ලා ඉහළ දිව්‍ය ලෝක වලින් ඇවිල්ලා බණ දේශනා කරනවා කියලා පොය දවසටනේ ඒතකොට ආන්ගේ වගේ දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා ධර්මයේ දේශනා කරනකොට මොකද වෙනවා කියන්නේ එයාට පටන් සිහියට එනවා කියනවා වැටෙහෙන්න ගන්නවා කියනවා මං පෙර බුද්ධ ශාසනයක බඹසර හැසිරෙනකොට මේ ධර්මයේ නේද ඇසුවේ මේ ධර්ම විනය නේද ඇසුවේ කියලා මෙයාට ටික ටික සිහිය උපදිනවා කියනවා මේම ටික ටික සිහිය උපදිලා හරියටම සිහිය උපදින වෙලාවට එයා විශේෂ අවබෝධයක් කරා යනවා. මේ සිහි මුලා වෙලා මැරෙන කෙනා. හැබැයි සිහි මුලා වෙලා මැරෙන්නේ මොනවා කරපු කෙනාද? බණත් අහලා පුරුදු කරපු කෙනත් අපි හිතමු සිහි මුලා වෙලා මළොත් ඒත් එයාට දෙව්ලෝක ඉපදිලා මේ ආනිසංස කැමති වෙන්න ඕන කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද ඒක හරියට මේ වගේ කියන උදාහරණයක් කියනවා. මිනිසෙක් ඉන්නවා සක්පිබිනවා කියනවා. මොකද කරනවා කියන්නේ සක්පිබිනවා කියනවා. ඒ කෙනා හොඳට සක්හඬ ගැන ඔව් තේරෙනවා කියනවා, අඳුරනවා කියනවා. ආන් ඒ සක්පිබින හඬ තේරෙන අඳුරන කෙනා දීර්ඝ මාර්ගයකට ආවට පස්සේ මොකද වෙනවා කියන්නේ? මේ පිඹින්නේ හඬක්ද, මේ හඬ සක් හඬක් නෙවෙයිද කියලා යාට හොඳට තේරෙනවා කියනවා. ආන් එහෙම තේරුම් ගන්න මේ කෙනා නිශ්චයකට පැමිණෙනවා කියනවා. ඒ කාන්තේම මේකනම් සක් හඬක්මයි කියලා. ආන් ඒ වෙලාව ඒ වගේමයි කියනවා. කෙනෙක් ධර්මය පුරුදු කරලා අහලා නුවණින් විමසලා සිහිවිකල් වෙලා මැරිලා දෙව්ලොව ඉපදුනහම ඒ දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් ඇවිත් බණ කියනකොට එයාට තේරෙනවා කියනවා, මේ මම පුරුදු කරපු බමසර වාසය කරන කාලේ පෙර බුද්ධ ශාසනය පුරුදු කරපු නවාංග ශාස්ත්‍රූ ශාසනය නේද, ඒ ධර්මය නේද, ඒ විනය නේද කියලා හොඳට සිහියට එනවා කියනවා. ආව ගමන් එයා මොකද වෙනවා කියන්නේ විශේෂ අවබෝධයක් කරා යනවා කියනවා. බණ අහන කෙනා කැමැති වෙන්න ඕනේ තුන්වෙනි ආනිසංසය මේක කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, කනින් අහලා වචනෙන් පුරුදු කරලා මතක තියාගෙන සිතින් විමසපු නුවණින් අවබෝධ කර ධර්මයේ තුන්වෙනි ආනිසංසය කැමැති විය යුත්තේ. කවුද කැමති වෙන්න ඕනේ? අපිට බෑ බෑ කියපු අයද? නෑ, බණ අහපු අය, මතක තියාගත්තු අය, වචනෙන් පුරුදු කරපු අය. ඒකනේ අපේ පින්වතුන්ට කියන්නේ කියන්න කියලා හයියෙන්. කට ඇරලා කියන්න කියලා නේද? එහෙම නැතුව හරියන්නේ නෑ. අර බුදුරජාණන්සේගේ කාලේ කෝසල රජුරුව හිටියන්නේ. ඒ කාලේ මිනිස්සු පැවිදි වෙනවනේ නෝනලා මහතුරු දාලානේ. නෝනලා දාලා මහතුරු පැවිදි වෙනවා, මහතුරු දාලා නෝනලා පැවිදි වෙනවා. ඉතින් ඔය මහතුරු පැවිදි වෙනකොට නෝනලා දාලා දැන් නෝනලා අතරමං වෙනවනේ කාන්තාව. ඒ වෙලාවට කරනවා කියන්නේ දරුවෝ හිටියොත් රජුරුව යාළව දරුවෝ හැටියට රජගෙදරට ගෙනියනවා කියනවා. කාන්තාව සමහරට බිරින්දෑව හැටියට රජුරුව එකගෙන ගිහලා තියාගෙන කන්න බොන්න දෙනවා කියනවා. ඒක බුද්ධ ශාසනයට කරපු අනුග්‍රහයක්. පැවිදි වෙන්න ගියපු කෙනාට කරපු අනුග්‍රහයක්. එතකොට එක දවසක් ඔය ගෑනු ළමෙක් කොහොම එකගෙන ගිහිල්ලා ඉන්නකොට රජුරුව දවසක් මානෙල් මල් බන්දේසියක් ගෙනල්ලා එක ළමයාට එක ගානේ අර බිරින්දෑවට මානෙල් මල ගානේ දුන්නා. අන්තිම ගෑනු ළමයාට ඉතුරු වෙච්ච මල් දෙකම දුන්නා. දුන්නට පස්සේ ඒ ගෑනු ළමයා ඉකි ගහලා අඬන්න ගත්තා. රජුරුව ඇහුවලු, ඇයි අඬන්නේ කියලා. මට අපේ මහත්තය මතක් වුණා කියලා. දැන් ඉතින් මහත්තය මතක් කරන්න දෙයක් නැහැනේ, පැවිදි වෙලා උන්නාසේ ඒක කරගෙන ගියාවේ. දැන් ඉතින් මෙහෙට වෙලා කාලා බීලා ඉන්නනේ තියෙන්නේ කියලා. නෑ ඉතින් මට මහත්තය මතක් වුණ නිසායි ඇඬුවේ කියලා. ඇයි ඉතින් මේ වෙලාවේ මතක් වුණේ කියලා. නෑ මේ මානෙල් මල දැක්කහමයි මතක් වුණේ කියලා. ඇහුවලු, මානෙල් මලයි ඔයාගේ මහත්තයාගේ අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. එතකොට කිව්වලු, රජතුමනි, මානෙල් මලයි මගේ මහත්තයයි අතර තියෙන සම්බන්ධය තමයි මගේ මහත්තයා කතා කරනකොට කටින් මානෙල් මල සුවඳෙනවා කියලා. රජුගුරු බොරු කියන්නේ පයි කිව්වා. මිනිස්සුන්ගේ කටින් කොහෙද මානෙල් මල සුවඳ කියලා. හමන්නේ නැහැ නේද? නැහැ නේ. බොරු නම් කියන්නේ පයි කිව්වා. ඊට පස්සේ කිව්වලු, නෑ නෑ අපේ මහත්තයාගේ කටින් මානෙල් මල සුවඳ හැමුවාමයි කිව්වා. නෑ නෑ මිනිස්සුන්ගේ කටින් කොහෙද මානෙල් මල සුවඳ කිව්වා. නෑ අපේ මහත්තයාගේ කටින් මානෙල් මල් සුවඳ හැමුවා කියලා. දැන් මේ රජුලන්ට විශ්වාස නැහැ ගෑනු කියන වචන. එහෙමනේ සාමාන්‍යෙන්නේ පිළිමි විශ්වාස කරන්නේ නැහැ. දැන් මොකෑ කරන්නේ? රජුරෝ බැලුවා මේක හරියන්නේ නැහැ, බලන්න ඕනේ පරීක්ෂාවක් කරලා කියලා. ගියා බුදුරණන්ගේ හම්බෙන්න. දැන් පැවිදිලා ඉන්නේ අර මිනිස්සයා. ගිහින් කිව්වා, ස්වාමීනි, හෙට අපේ ගෙදර දානෙට වඩින්න 500ක් සංඝයා සමග. ආංගර ස්වාමීන් වහන්සේත් වඩින්න ඕනේ කිව්වා. දැන් මේ දානෙ දෙන්නම නෙවෙයි කටහඬ සුවඳද බලන්න. මේ කටේ සුවඳ මහනේද මා සුන්දරද බලන්න. මොකද කළේ? බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩලා මොකද කළේ? දාන පිළිගත්තා. පිළිගත්තාම මොකද උනේ? දාන වැළඳුවා. මේ මිනිසයා කියනවා කොසල් රජුගේ ස්වාමීන් ඉතින් හැමදාම ඔබ වහන්සේගෙන් බණ අහනවානේ. මට දාන් අර ස්වාමීන් වහන්සේගෙන් බණ ටිකක් අහන්න ආසයි. මේ බණ අහන්නම නෙවෙයි කටාඬේ කටේ සුවඳ බලන්න. මොකද කරන්නේ? උන්න දැන් ස්වාමීන් වහන්සේගේ ගැන මෙයාට හොයන්න තියෙන උවමනාව බුදුරන්සේ අවබෝධ කරගෙන එහෙමනම් ආද බණ අහන්නකෝ කියලා වැඩියා සංඝයාත් එක්ක. මොකද උනේ? බුදුරජාණන් වහන්සේ වැඩියාට පස්සේ දැන් රජුරුව ළඟට වෙලායි දැන් සුවඳ ආවේ නැත්තම් නේද? ළඟට වෙලා හිටගෙන අහගෙන ඉන්නවා දැන් කියන්න ස්වාමීනි කියලා. අර ස්වාමීන් වහන්සේ බණ දේශනා කරන්න සාදු නාදයක් පැවැත්වුවා විතරයි රජ ගෙදර නෙවෙයි ඇතුළු නුවර නෙවෙයි මුළු නුවරම සම්මානෙල් මල් සුවඳින් සුවඳවත් වුණා කියනවා. රජුරුවන්ට හිතා ගන්න බැරිලු. මනුස්සයෙක්ගේ කටින් රටක් සුවඳ වෙන්න සුවඳ හමනවද කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ හම්බෙන්න විජාහට ගියා බණ ඉවර වෙලා. ඇහුවලු ස්වාමීනි එහෙම වෙන්නේ කොහොමද කියලා. එතකොට කිව්වලු පින්වත ඒ භික්ෂුව පෙර ජීවිතේක බුද්ධ ශාසනයේක බණ අහන කාලේ බුදු බණ අහලා තුන් වතාවක් මහා ශ්‍රද්ධාවෙන් සාදුකාර දීපු පිනට ඔය මානෙල් මල් සුවඳ හමන්නේ. පිරිනිවන් පාන මේ ජීවිතයේ දක්වාම හැමදා මානෙල් මල් සුවඳ හැමුවා කියනවා. අපේ සුවඳ නැත්තම් ඒකේ තේරුම සාදුකාර දීලවත් නැතු ඇති නේද සසරේ? නැත්තම් අපේ සුවඳ හමන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් නේද සාදු සාදු සාදු කිව්වට වඩා නෑ හදපිරි සතුටෙන් බොහොම ගෞරවයෙන් සාදුකාර දීලාද කියලා බලාගත්ත හැකි සුවඳ හමනවා නම් එහෙම නැත්තම් ඒකේ තේරුම මේ වාසනාව අපිට ලැබිලා නැතු ඇති නේද? එතකොට එහෙනම් වචනෙන් පුරුදු කරන ධහමේ මහා අසිරියක් තියෙනවද නැද්ද? තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා හතරවෙනි ආනිසංසය තමයි තමන්ට අවබෝධ වෙන්නෙත් නෑ සිහි වෙන්නෙත් නෑ මතක් වෙන්නෙත් නෑ ඉර්ධිමත් භික්ෂුවක් ඇවිල්ලා බණ කියන්නේ නෑ දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා බණ කියන්නේ නෑ. මොකද වෙනවා කියන්නේ? ඔන්න මේ බණ අහපු කෙනා මැරිලා සිහි විකල්ලා මැරිලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? ඕපපාතිකව මෙයා ළඟම උපදිනවා තව දෙවි කෙනෙක්. මෙයා ළඟම දෙවි කෙනෙක් උපදිනවා. ඉපදුනාට පස්සේ ඒ දිව්‍ය පුත්‍රයා කෙනවා කෙනවා නිදුකාන නිසිහි කළ මැනව යම් සසුනක අපි පෙර මිනිස් ලොව බඹසර හැසුරුනමී කියලා. එනම ඒකට හිටපු යාළුවෝ දෙන්නෙක් එක්කෙනෙක් දිව්‍ය ලෝකේ ඉන්නවට අනිත් කෙනා ඇවිල්ලා කෙනවා නිදුකාන නිමතක නැද්ද? අපි දෙන්නා පෙර බුද්ධ ශාසනයක බණ ඇහුවා බඹසරේ හැසුරුනා කියලා මතක නැද්ද කියලා අහනවා. එතකොට මොකද කරන්නේ? මතකයි මතකයි කියලා දැන් අනෙක් දිව්‍ය පුත්‍රයා කියනවා කියනවා. ආන් ඒ වෙලාවට ඒ දෙන්නට සිහිය උපදිනවා කියනවා ඒක නාට. ආ මම බණ ඇහුවනේ කියලා. එතකොට මොකද කරන්නේ? එයාට හැබැයි සිහිය උපදින්නේ හිමින් කියනවා. ඒ සිහිය උපදිනකට ටික ටික එක වෙලාවක එක පාරට මෙයාගේ සම්පූර්ණ සිහිය උපදින වෙලාවට මෙයා විශේෂ අවබෝධයක් කරා යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම එකක්. වැලි කෙළියේ ඉඳලා සෙල්ලම් කරපු යාළුවෝ දෙන්නෙක් කාලයක් තිස්සේ හම්බෙන්නේ නැතුව ඉඳලා ඔන්න හම්බෙනවා. හම්බෙච්ච ගමන් කියනවා මට පොඩ්ඩක් මතකයි වගේ මේ මම මේ අහවලානේ කියලා කියලා කියා මේ ඔයා නේද කියලා හිතන එහෙම එකක් තියෙනවා. ආන් ඒ වගේ කියනවා අර ධර්මය අහපු කෙනෙක් දිව්‍ය ලෝකේ යනවා මැරිලා සිහිවිකල් වෙලා ඒ කෙනා දිව්‍ය ලෝකේ ගියාපුවම මොකද වෙන්නේ? තමන් එක්කම හිටපු බඹසර හැසිරිච්ච කෙනෙක් ඇවිල්ලා මතක් කරනවා කියනවා අපි බණ ඇහුවානේ බඹසරේ හැසුරුණානේ කියලා. කියනකොටම අහපු බණ පද මතක් වෙනවා කියනවා. සිහියට එනවා කියනවා. විමසන්න පුළුවන් වෙනවා කියනවා. සිහිය ටික ටික උපදිනා හරියටම සිහිය උපදිනකොට යා විශේෂ අවබෝධයක් කරා යනවා. එහෙනම් මේ ලෝකේ බණ අහපු අය සිහි විකල් වෙලා මලත් දෙව්ලොව ගිහිල්ලා හරි අවබෝධ කරනවද නැද්ද? අවබෝධ කරනවා. ඒකයි අපි කියන්නේ බණ අහන්න අහන බණ මතක තියාගන්න මතක නැති වෙනවා නම් වචනෙන් පුරුදු කරන්න සිතින් විමසන්න නුවණින් අවබෝධ කරන්න කියලා අපි දේශනා කරන්නේ බුදුරජාණන්සේ කියපු නිසා. ඒ නිසා පින්වත්නි ඔබ අද ඉගෙනගත්ත සූත්‍ර දේශනාව මොකද්ද? සෝතානුදත සූත්‍රය. ආංගේ සූත්‍රයේ පරිදි බණ අහන කෙනාට අසීමිත ලාභයක් ලැබෙනවද නැද්ද? අසීමිත ලාභයක් ලැබෙනවා. එහෙනම් බණ අහපු කනක් කොච්චර වටිනවදනේ? බණ අහපු නැති දෙසාවන් මොකටදනේ? එහෙනම් ධර්මය ඇහුවොත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන කෙනා සැපේටපත් වෙනවද නැද්ද? සැපේටමපත් වෙනවා. එහෙනම් බණ අහන්නමයි වටින්නේ. ආය ආයෙත් අහන්නමයි වටින්නේ. අහන බණ මතක තියාගෙන වචනින් පුරුදු කර කර නුවණින් විමස විමස ජමන්ගේ ජීවිතේ ගත කරන්නමයි වටින්නේ. එහෙනම් ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා ගෞතම බුදු සසුන තුළම අමා මහ නිවනින් සැනසීමක් පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියමු. රැස් කරගන්නට හේතුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දින අසිරිමත් ධම්සක ධර්මදේශනය සඳහා දායකත්වයේ දරන රාජකාරී කටයුතු වලින් විශ්‍රාම ගිහිල්ලා ඉන්න දඹුල්ල මොරගොල්ලෑවේ පදිංචි සුමනා ජයරත්න මහත්මිය, ඒ වගේම GBM පොඩිමණිකේ මහත්මිය යන ඒ දෙපළ තමයි අද දවසේ ධර්මදේශනාවට දායකත්වයේ දරන්නේ. ඉතින් අපේ සියලු දෙනා රැස් කළ පුණ්‍ය ධර්මයන් මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වුණේ මහා පුණ්‍ය ධර්මයන් ගෞතම බුදු සසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍යාවසෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා කියලා සාදු කරමු. මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වුණ සියලුම පුණ්‍ය ධර්මයන් සුමනා ජයරත්න මහත්මියගේ පරලෝ සැපත් දෙමාපියන්ටද, ස්වාමි පුරුෂයාගේ දෙමාපියන්ටද, බාප්පා සහ සොහොයුරියටද, කරුණාවතී මෑණියන්ටද, අබේරත්න පියාණන්ටද, බණ්ඩාර සොහොයුරාටද, පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලුම ඥාතීන්ටද, පැමිණ සිටින සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටද, ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. මෙම උතුම් ධර්ම දානෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරන සුමනා ජයරත්න මහත්මියට, ඒ වගේම ස්වාමි පුරුෂයාණන්ට, දූ දරුවන්ටද, දියණිය සහ දා බෑණනුවන්ටද, ඒ වගේම ඒ දියණියටත් බෑණනුවන්ටත් පින්වත් දරූපතක් ලැබීම පිණිසද නාලන්ද ගෙඩිගේ අසල පදිංචි GWM පොඩිමණිකේ මහත්මිය ඇතුළු සහෝදර පිරිසටද, පවුලේ සියලු දෙනාටද, ධර්මදේශනාවට උපකාර කළ සියලු දෙනාටද, සහභාගී වූ සියලු දෙනාටද අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, සිල්ගුණ දම් සුරකින මහා සංඝරුවනටද, අනගාරිකා මෑණියන්ටද, පැවිදි අපේක්ෂක අනගාරික දූ දරුවන්ටද අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. මෙම උතුම් ධර්ම දානෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දින අසිරිමත් ධම්සක ධර්මදේශනය සඳහා දායකත්වයේ දරන පින්වතුන් ඇතුළු පවුලේ සියලු දෙනාටද, ඥාතීන් හා හිතවතුන් සියලු දෙනාටද, ධර්මදේශනය සඳහා සහභාගී වූ සියලුම පින්වතුන්ටද, ධර්මයේ ශ්‍රවණය කළ සියලුම පින්වතුන්ටද, ලෝවාසී සියලු දෙනාටද, ශ්‍රද්ධා මාසික ධර්ම දාණයට සම්බන්ධ සියලු පින්වතුන්ටද, මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.